ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් ඇති කරලා මේ පක්ෂ දෙකට ගැදීම සඳහා ඔහු ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ නිසා ඒකට එරෙහිවත් අපි ක්‍රියාත්මක වෙන්න කැමතියි. ඒ නිසා මම කියන්නේ කැමතියි අපිට මොනවා වෙලා තියෙන්නේ මේ රටේ නීතිය ස්ථාපිත කරන්න, මේ රටේ නැවත නීතිය ස්ථාපිත කරන තැනකට ගේන්න අවශ්‍ය නම් ඉස්සෙල්ලාම කම්බහුරු ඔක්කොම කලින් අල්ල ඉන්න ඕනේ. ඒ කම්බහුරු ඉන්න අද කොහොමද මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඇතුලේ. ඒ නිසා අපි කියනවා මේ රටේ ජනතාවට මේ රටේ ජනාධිපතිවරයා විදිහට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට දේරගත්තේ ක්‍රියාත්මක කරේ. එතුමාට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරන්න බෑ. වහාම අපි මේ රටේ ජනතාව දැනුවත් කරන විතරක් නෙවෙයි ජනතාවත් එක්ක එකට ගිහිලා පාර බැහැලා මේ ක්‍රියාදාමය නතර කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රතික්‍රියා කරනවා.